සමහරය කරන විවේචන සහ අදහස් මේ වෘත්ති සම්පති ක්‍රියාමාර්ගය පිළිබඳව අපි එච්චර තකන්නේ නැහැ. වෘත්ති සම්පති ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාව ශක්තිය සමාජිකයන් අපිට ඉන්නවා. ඒ පිළිබඳ කිසි ගැටලුවක් අපිට නැහැ. ආන්දුරේ හොඳ දේවල්ට අපි පක්ෂ වෙනා වගේම නරක දේවල්ට අපි විරුද්ධ වෙනවා. ඒකේ අපේ ප්‍රතිපත්තිය. රාජ්‍යංශය පිළිබඳ බරපතල ගැටලුවක් විදියට ඇවිල්ලා තියෙන මේ විස්රාමයට බාහොසි කිරීමට අපි එකඟ නැහැ. ඒකට විරුද්ධයි. ඒක වහාම ආණ්ඩුව අකුලා ගත යුතුයි. ඒ වගේම රුපියල් 10,000 දීමනා වැටුප් වැඩිවීමක් විතර ආණ්ඩුව දිය යුතුයි. පෞද්ගලික සාක්ෂි 2500 ආණ්ඩුව දිය යුතුයි. සංසාර පදනම මත මෑන් පවර් සේවකයන් බඳවා ගැනීම නතර කරන්න ඕනේ. රාජ්‍ය බැංකු දුර්වල කිරීමේ ක්‍රියාදාමයේ ආණ්ඩුව නතර කරන්න ඕනේ. ඒ සඳහා තමයි අපි මේ උත්ති ක්‍රියාමාර්ගය ගන්නෙ. ඒකේ පළවෙනි පියවර විදියටයි සෞඛ්‍ය සේවා උත්සව 15ක් අද වැඩවර්ධනයක් ප්‍රකාශපත් කළේ දෙසැම්බර් 15 වෙනිදා. ඒ වැඩවර්ධනයට පෙර ආණ්ඩුව ලෑස්ති නම් අපිට කතා කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න. අපි ඉතාම කැමැත්තෙන් ඉන්නවා මේ සාකච්ඡාව වල සම්බන්ධ වෙලා මේ ප්‍රශ්නේ විසඳ ගන්න. ඒ සාකච්ඡාවලදී විසඳුමක් ලැබෙන්නේ නැත්නම් අපි 15 වැඩවර්ධනයකට යන එක නවත්වන්න බෑ.